අභියෝගයකට අභියෝගයක් වෙන්න පුළුවන් නායකයෙක් රටට ඕන. එතකොට තමයි රට කෙලින් කටින් හිටගන්නේ. එහෙම නැත්නම් එක දිශාවකට යනවා. මේ රටේ පුරවැසියෝ හැටියට අපට අයිතියක් තියෙනවා. මේ රටේ බදු ගෙවන ජනතාවට මේ මුදල් වලින් මොකද්ද කරේ? එහෙමවත් ප්‍රශ්න කරන්න කෙනෙක් නෑ රටේ. ඉතින් ඒ අභියෝගයට අභියෝගයක් වෙන්න පුළුවන් කෙනෙක්, නායකයෙකුට නායකත්වයක් දෙන්න පුළුවන් කෙනෙක්, එහෙම කෙනෙක් පේන මහණික නෑ. සමහර ලාවට මේ තියෙන හිඩස ඇතුලේ හාමුදුරු කෙනෙක් වුණත් දෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා ඉතිහාසෙ. අපි හිතනවා එක එක්කෙනාගේ මෙහෙවීම මත නෙමෙයි, සුද්ධ ලෙස මම මේ රටට නායකත්වය දෙනවා, මම මේ ජාතිය නායකත්වය දෙනවා, මම මේ ශාසනයට නායකත්වය දෙනවා, එහෙම කියලා හිට ඍජුව උජුපටිපන්නව එනවනම් එතෙන්දි අපිට පුළුවන් මේ සහයෝගය පළ කළා අවශ්‍ය කරන උදව්පකාර කරන්න. ඉතින් සෝබිත හාමුදුරුවෝත් ඒකයි මං කිව්වේ, මේ බලවේගවල ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ එතනින් මුදව ගැනීම අපි වගකීම. පැහැදිලි ලෙස මේක කාදිනලොරේ කුමන්ත්‍රණයක්. ඒක අපි බය නැතුව කියනවා.